ආයුධපරීක්ෂකවරයා බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කළා. තමන්ගේ රෝහලේම සිටින වෛද්‍ය පරීක්ෂණ තාක්ෂණ විද්‍යාඥයෙකු අත්අඩංගුවට ලක් කිරීම, ඒ වගේම එහිදී පොලිසිය සමග ඔහු කරන පෞද්ගලික දඬුවම් හරහා පොලිසිය ඉතාම නරක විදිහට මේ පැමිණිල්ල පාවිච්චි කරලා ඒ පුද්ගලයාව අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ වගේම බොරු පැමිණිලි ඉදිරිපත් කරලා පොලිසිය අත්අඩංගුවට ලක් කිරීම සහ ඔහුව රිමාන්ඩ් බන්දනාගාරගත කිරීම කියන කාරණාවේදී ඔහු තමන්ගේ වගකීම පැහැරහැරලා තියෙනවා. ඒ වගේම ආයතනගත පටිපාටිය පැහැරහැරලා තියෙනවා. එවගේම පොලිසිය මෙහිදී ඒකපාර්ශ්විකව කටයුතු කරලා තියෙනවා. කිසිදු වග විභාගයකින් තොරව මේ පුද්ගලයා අත්අඩංගුවට අරන් තියෙනවා. මේ පැමිණිල්ලේ පහර දීමක් ගැන බොරු සාක්ෂියක් ඉදිරිපත් කළා, කිසිදු පහර දීමක් සිද්ධ වෙලා නැහැ.